අපි ඉගෙනගත්ත ධර්මයේ පවතින්නේ ගාථාපද දෙකක් අසා උපතිස්ස පිළිවැදියාත් ගාථාපද හතර මාසා කෝලිත පිළිවැදියාත් මේ සෝවාන් කියන්නා වූ ආර්ය මාර්ගයේ ප්‍රවිෂ්ඨ වූ බවයි. අද දක්වත් අපි මේ ගාථාව නිරන්තරයෙන් කියනවා අසනවා. හැබැයි අපේ අය කවුරුත් ගාථා වැසුවට සෝවාන් වූ බවක් නම් දැනෙන්නේ නැහැ. එයින් කියවෙන්නේ ගාථා වැසුවම සෝවාන් වෙනවා කියන එක නෙමෙයි. මේ ගාථාව තුළ එබඳු තත්වයන්ට පත්වීම සඳහා අවශ්‍ය කරන්නා වූ දහම් කරුණු අන්තර්ගත වී තිබෙන බවයි. අනේ ඒ පිළිබඳවයි අපේ අද අවධානය යොමුවන්නේ කියන එක මතක් කරන්න කැමතියි. දැන් මේ ගාථාවේ සඳහන් අර්ථය සරලව අරන් බැලුවොත් හේතුප්පබව හේ ධම්මා. කිසියම් දහමක් යම් දහමක් ප්‍රබව වීමට කිසියම් හේතුවක් ඇද්ද? හේතු ප්‍රබව මුල් කොටගෙන යම්ක් හට ගන්නාමක් හට ගන්නවාද? ඒ දහම හට ගන්නට හේතුව තේ සං හේතුන් තථාගතවාහ. තථාගතයන් වහන්සේ වදාලා. හේතුව වදාලා විතරක් නෙමෙයි තේ සංචේ නිරෝධෝ. යම් හේතුවක් වේ නම් එය නිරෝධය කරන හැටිත් උන්වහන්සේ වදාලා. එවං වාදි මහා සමනෝ. මහා සමනයා එබඳු වාද ඇත්තෙක්. කෙබඳු වාදයක්ද? හේතුඵල වාදයක්ුත් නෙමෙයි. හේතු වාදයක්ුත් නෙමෙයි. ඵලය හට ගැනීමට මුල් වෙන්නා වූ යම් හේතුවක් ඇත්තන් හේතුව නිරෝධ කිරීමෙන් ඵලය නැති වෙන බව දේශනා කරන්නා වූ වාදියෙක්. මේක තේරුම් ගන්න ඕන. මේ අපි බුදුන් වහන්සේ වදාළ අර්ථයට මෙහායින් හොයලා බලමු. වර්තමානයේ යම්කිසි රෝගී තත්වයක්, සොරකමක්, ඝාතනයක් වගේ දේවල් සිදු වුණහම ඔවුන් හේතුව හොයනවා. හේතුව හොයලා තමයි නිගමනයේ තෙන්නේ ඵලය. ඒ වගේම රෝග නිදානයක්, රෝගී ලක්ෂණයක් වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරපුවාම රෝගියෙක් වෛද්‍යවරයා දක්ෂෙක් නම් රෝගය නෙමෙයි රෝග නිදානය හොයනවා. එතකොට හේතුව තමයි නිදානය, ඵලය තමයි රෝගය. වෛද්‍යවරයා රෝගයට නෙමෙයි ප්‍රතිකාර කරන්න හේතුවට. රෝග නිදානයට බෙහෙත් කරපුවාම රෝග නිදානය නැතිවන විට රෝගය නැති වෙනවා. එතකොට මේ නිදානය හොයා ප්‍රතිකාර කිරීමක් තමයි මේකේ පවතින්නේ. නමුත් අපි ඔය කීව කතා දෙකම ඇහුවයි කියලා අපට සෝවාන් ඵලය ලැබෙන්නේ නැහැ. බාහිර ගැටලුවකට හේතුව හොයා හේතුවට පිළියන්නේ දුර පමණින් හෝ රෝග නිදානයේ සොයා රෝග නිදානයට පිළියම් කිරීමෙන් පමණක්ම හෝ සෝවාන් වෙන්නේ නැහැ. රෝගය සුව වෙන්නට පුළුවන්. එනිසා අපි මේ සඳහන් කළේ උපමාවක් පමණයි. එනම් අපි අපේ කොටසට යන්න ඕන. යේ ධම්මා මොකක්ද? හේතුප්පබව. හේතු ප්‍රභව කොට හේතු මුල් කොට ගත්තා වූ යම් ධමයක් ඇද්ද? ඒ යම් ධම කියන එකෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද අපි හොයාගන්නට වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගෙන් තේරුම් අරගෙන උපතිස්ස මේ මහරහතන් වහන්සේ අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස නෙවෙයි අස්සජි මහරහතන් වහන්සේ වදාළේ කුමක්දයි අපි තේරුම් ගන්න වෙනවා. එහෙනම් එතකොට මෙය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරයටම එල්ල කළා වූ ආලෝකයක්. තවත් දෙකින් කියනවා නම් මේ චතුස්සත්‍ය අතුලත් කළා වූ ගාථා පාඨයක්. ඒකනේ මේ උපතිස්ස පිරිවැජියාට ඒක ඇසූපමණින් කරුණ වැටහීම තුළ මාර්ගඵල අධිගමනය සිදු වෙනවා කියලා කියන්නේ. කුමක්ද මාර්ගඵල අධිගමනය සිදු වෙනවායි කියලා කියන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියනවා මේ සංයෝජනයන්ගෙන් මිදෙනවා. සංයෝජනයන් කියන්නේ කෙනෙක් එවන් බැඳලා ඉන්නවායි කියන එක. එහෙනම් ඒවා බොරුවක් බවටත් ඒවයින් මිදීමට අවශ්‍ය ආලෝකයත් මේ තුල සපයා දෙන බව තමයි අපට නිගමනය කරන්න පුළුවන් වෙන්නේ. බුදු සමයේ මේ යේ ධම්මා කියලා වදාරනවා ඇත්තේ කොතනට කියලා බකල්පනා කරනවාද? ඒකට බුදු දේශනාවෙන් අපට ගන්න පුළුවන් මෙන්න මේ ආලෝක ඇතුළත් පාඩේ. මහණෙනි මම එදත් අදත් ඉදිරියටත් දුකත් හේතුවත් නැති වූ තැනත් මගත් දේශනා කරමි. ඔනු බුදුන් වහන්සේගේ වචනේ ඉන් පිට යමක් දේශනා කළා කියලා නෙවෙයි පවතින්නේ. දුකත් හේතුවත්. දැන් අප ගත්තොත් එහෙම මෙතෙන්ට මේක යේ ධම්මා යම් ධම යනු දුක් කියලා. අපි එහෙම ගලපලා බලමු හරියවිද කියලා. දුක. දුක කිව්වම ඊට පස්සේ අර පොතේ තියෙන වචන ටික ඔක්කොම කියන ගින් පාඩම් කරපු එක කියන්න මහන්සි වෙන්න එපා. යාතිටි දුක්ඛා ජරාපි දුක්ඛා කියලා. ඒ සියල්ල දේශනා කළ බුදුන් වහන්සේ සංක්ෂේප කළ යම් දෙයක්. ඒකට අපි කියනවා පංච උපාදානස්කන්ධා දුක්ඛා සංකිට්ඨේන කියලා. අන්න යම් දහම. මොකද්ද යම් දහම? දුක. කොහොමද තියෙන්නේ? පංච උපාදානස්කන්ධේහි. කොහොමද පංච උපාදානස්කන්ධය? ඊළඟට තේරුම් ගන්න වෙනවා. එතකොට අපිට තේරුම් ගන්න වෙනවා බුදු සමය අභිධර්මයේ සත්වයා පුද්ගලයා මෞකසින් බිහිවි ජීවිත අවසානයේ මේ අනේක සම්මුති ධර්මයක් පමණයි අප තුළ සනිකව සසන්තති වශයෙන් මරණයක් සිදු වෙන බව සඳහන් කරනවා. කනේ කනේ තං වික්ඛු කියලා ක්ෂණයක් ක්ෂණයක් පාසාම ක්ෂණ භංගුරත්වය කියලා සමහර සඳහන් කරනු ලබනවා. ඒක අපේ ජීවත් වන විට අපේ සිත කය සම්බන්ධ කරලා ක්ෂණිකව ඇති වෙන ධර්මතාවයක්, චිත්තචෛසික ධර්මතාවයක්. ඒ වචනින් සඳහන් කරනවා නම් රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංකාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ. එහෙම වචනින් පාඩම් කරගත්තට ඒක ප්‍රමාණවත් නෑ නේ. ඒ හටගන්නේ කොහොමද? ඒ හටගන්නේ ඇසෙන් රූපයක් බලන විට, කනෙන් ශබ්දයක් අසන විට, නාසෙන් ගන්ධයක් විඳින විට, දිවෙන් රසයක් විඳින විට, කයෙන් පහසක් ලබන විට හෝ මනෝද්වාරික අරමුණක් සමග එකතු වන විට. කවුරු එසේ එකතු වන කිටුද ඒ පංච උපාදානස්කන්ධය වන්නේ? අශ්‍රතවත් පුතක් ජනයා විසින් මේ අරමුණ රස විඳින්ට යාම තුළ. ඒ අශ්‍රතවත් පුතක් ජනයාට මෙහි ස්වාභාවිකත්වය අමතක වී ගොස් ඔහුට උරු රටාවකට ඔහු වැටෙනවා. ඒ ඔහුට උරු රටාව තමයි මේ හැම දෙයක්ම අල්ලා ගැනීම. අල්ලා ගැනීම කියන වචනෙන් කියන්නේ අතින් අල්ලා ගැනීම කියන එක නෙමෙයි. ඇසට රූපයක් නම්, කනට ශබ්දයක් නම්, නාසයට ගන්ධයක් නම්, දිවට රසයක් නම්, ආදී වශයෙන් ඔබට බාහිරෙන් මුණ ගැසෙන ආරම්මණයන්, ඒවා හඳුනා ගැනීමට ඔබේ ප්‍රතිචාර දැක්වීම නැත්නම් හඳුනා ගැනීමේ ඉන්ද්‍රිය විවරණය අවිවෘත වීම සමග ඉන්ද්‍රියෙහි අරමුණු විකාශනය අවශ්‍යයි. ඒක තමයි අපට ඉන්ද්‍රිය පහක් සමනෝද්වාරයක් දීලා තියෙන ලෝකෙ ජීවත් වෙන්න මේවා අවශ්‍ය නිසා. නමුත් එතන දුක්හට ගැනීම පවතිනවායි කියන්නේ, දුක තියෙනවායි කියලා කියන්නේ ඉපදීමේවත් ලෙඩවීමේවත් ජරාවේවත් මරණයක් නෙවෙයි. උපාදානයේ ඇති විට මේ ටික දුකක් වෙනවා. ඒසේ පිළිගැනීමට අකමැතිනම් මෙසේ විමසා බලන්න. තිලෝකර බුදුපියාණන් වහන්සේ අවුරුදු 35 දී සම්මා සම්බෝධියට පත් වී 80ක් දක්වා ගත කළා ජීවිතය. ඒ පත් වූ තත්වයට අපි කියනවා ක්ලේශ පරිනිර්වාණය කියලා. කෙලෙසුන්ගෙන් නිවිලා ගත කරලා තිබෙනවා. එතයින් පසුව උන්වහන්සේගේ චරිතය විග්‍රහ කරන්නේ ලෝකයා එදාසිට අද දක්වා අටලෝදහමක් ලෝකෙ තිබුණා, උන්වහන්සේ කම්පා වුණේ නැහැ කියන එක. එතකොට එහෙමනම් අපි තේරුම් ගන්න වෙනවා දැන් බුදුපියාණන් වහන්සේට ජරාව, ව්‍යාධිය, මරණය නොකීවත් ඒකට සමග අටලෝදහමේ කාරණාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් උන්වහන්සේට ඒව දුකක් තිබුණේ නැහැ. මේක තේරුම් ගන්න. එනිසා දුකින් මිදී තමයි උන්වහන්සේ අවුරුදු 35 සිට 45 දක්වා කාලය ගත කළේ. ඒකෙන් කියන්නේ එහෙනම් පංච උපාදානයක් ඇති විට විතරයි දුක, උපාදානිය නැති විට පවතින්නේ පංචස්කන්ධයයි. පංචස්කන්ධා දුක්ඛා කියලා අදාළ බුදුදහමක් වතනකවත් නැහැ ධර්ම පාඩයක්. පංච උපාදානස්කන්ධය තුල ජාති ජරා ව්‍යාධි ශෝක මරණ දුක් බවට පත් වෙනවා. පංච උපාදානස්කන්ධය දුරු විට පංචස්කන්ධය තුල ජාති ජරා ව්‍යාධි ශෝක මරණ තිබුණට දුක් බවට පත්වන්නේ නැහැ. ඒක තේරුම් ගන්න වෙනවා. එතකොට බුදු පියාණන් වහන්සේ අවුරුදු 35 සිට 80 දක්වා ස්කන්ධ පහෙන් පහට ඉපදෙමින් මැරෙමින් ඒ ගමන ගියා, වැඩම කළා. නමුත් උන්වහන්සේට දුක කියන එක තිබුණේ නැහැ කියන එක තේරුම් ගන්න වෙනවා. අන්න එවිට මේ පංච උපාදානස්කන්ධය සෑදෙන්නේ කෙසේද? එදමා හේතු සබව හොයාගන්න හැටි. ඊළඟට තේසං හේතුන්, ඒකට හේතුව තථාගතයන් වහන්සේ වදාලා නම් මොකද්ද හේතුව? ඒක හොයාගන්න හැටි. ඒකයි උපතිස්ස පිරිවැජියට මේ අහන්න ලැබුණු ධර්මයේ ගැඹුර. අපි තව ටිකක් විග්‍රහ කරගන්න වෙනවා. අපි සාමාන්‍යයෙන් ජීවත් වෙනවා කියලා කතා කළාට ඒක ගැඹුරට ගත්තාලා අපි අරමුණු ගන්නවා කරන්නේ. නිරන්තරයෙන් දොරවල් පහෙන් එකකින් අරමුණක් අරගෙන අරමුණ සමග කටයුතු කරනවා. නින්දේදිත් ඒකයි, නින්දේදී අපට පාලනය කරන්න බෑ. ඒ අරමුණේට පංච ද්වාරයෙන් හෝ මනෝ ද්වාරයෙන් අරමුණක් කරන් කටයුතු කරනවා. ඒ අරමුණෙහි තිබෙනවා ලෝකයක් සමග ඇලීමක් හෝ ගැටීමක්. ඇලෙන එකට අපි කියනවා ලෝභ මෝහ කියලා. ගැටෙන එකට අපි කියනවා දේශ මෝහ කියලා. එතකොට මෙන්න මේ අරමුණ සමග ඇලෙන්නේ ඇයි? අරමුණ සමග ගැටෙන්නේ ඇයි? ඒ ඇලීම සහ ගැටීම සිදුවන්නේ බාහිර ලෝකයේ සිදුවෙන සිද්ධිය ප්‍රතිවිරුද්ධතාවයක් දක්වන්න ගියාම Tamanta නොගැලපෙනකොට තමයි ගැටෙන්නේ. ඇලෙන්නේ සීමාව ඉක්මවායි යමක් තියෙනවායි කියන මුලාව තුළ. එතකොට මේ ඇලීම ගැටීම මුලාව අපි මේකට ලෝභ දේශ මොහ කියලා කතා කරන්නේ ඇලීම ගැටීම මුලාව කියන තුනට. ඇලීම සමගත් මුලාව හෙවත් මම තියෙනවා, ගැටීම සමගත් මුලාව හෙවත් මම තියෙනවා. දැන් එතකොට මෙන්න මේ ආරම්මණයක ස්වභාවය අපි පිළිගත්තත් නැතත්, දැනගත්තත් නැතත්, බෞද්ධ වුණත් නැතත්, ඒක හැම දිනාටම පොදු ධර්මතාවයක්, ක්ෂණයකින් හටගන්න නැති වෙන ධර්මතාවයක් චිත්තජෛසික කියලා කියන්නේ. ආයක නවත්තන්න දඟලන්න ඕනෙත් නැහැ, අල්ලන්න දඟලන්න තත් නැහැ, ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නැහැ, ලෝකේ දේවල් හඳුනා ගන්න එහෙම හටගෙන නැති වෙලා යනවා. එහෙම තේරුම් ගන්නට ලැබෙන්නේ නැහැ සමාජයේට. සමාජයේ මේක කරනු ලබන්නේ මේ රුචිහරිත ආකාරයෙන් මේ ඇතිවි නැති වෙන ස්වභාවය අමතක කරගෙන ඒවා බාර ගන්න පටන් ගන්න එක. ඒ බාර ගැනීමේ ස්වභාවය පවතිනවා ඇලීම් හතරක් සහ ගැටීම් හතරක්. එහෙම නැත්නම් කැමැති හතරක් සහ අකමැති හතරක්. කැමැති තමයි අපි කියන්නේ ලාභ, ප්‍රශංසා, යසස, සැප කියලා. අනිත් කාරණේ ගැටීම් තමයි කියන්නේ නැත්නම් ප්‍රතික්ෂේප කිරීම තමයි කියන්නේ අලාභ, නිന്ദා, ආයස, දුක් කියලා. එහෙම ලාභ, අලාභ, සැප, දුක්, නිന്ദා, ප්‍රශංසා අට සමග ඇලෙන ගැටෙන සුළු ස්වභාවයකින් නොවේ දරුවෙක් මේ සමාජයේ තියෙන්නේ. ඔහුට කොකත් එකයි. නමුත් මේ කල්යාමේදී මේවත් Tamanta රුචි පරිදි සෝතෝරා ගන්නට යාම තුල ලෝකස්ස භාවයේ කෙසේ වෙතත් තමන්ගේ සිත මේවට අනුකූලව බෙදීමක් සිදු වෙනවා. ඒ බෙදීමේදී කැමති හතරක්, අකමැති හතරක් කියලා ඒ කැමති ඒවා තියාගන්න ඇලෙනවා. අකමැති ඒවා ප්‍රතික්ෂේප කරන්න ඇලෙනවා. ඒකට ගැටීම කියලා කියනවා. මෙන්න මේ ඇලීම ගැටීම සිදුවෙන සිද්ධියේදී අර ඇති වෙන නැති වෙන ස්වාභාවික தত্ত্বය අමතක වෙලා මේව නවතා ගැනීමක් සිදු කරනු ලබනවා. බාහිර ගැනීමක් සිදු කරනු ලබනවා. අපි ඒකට කියනවා අල්ලා ගැනීම කියලා. ඒකට අපි කියනවා අනිත්‍ය දේ නිත්‍ය කොට ගැනීම කියලා. ඔබ අද යම් දහමක් තේරෙන කෙනෙක් වශයෙන් නම් මේක සවන් දෙන්නේ බලන්න ඔබ මේ ඔබේ ළමා කාලයේ පසු කිරීමත් සමග මෙන්න මේ වරද කරලා තියනවද නැද්ද කියලා. ඇතිවි නැතිවි යන දෙයට එසේ සිදුවෙන්න ඉඩ නොදී අපට කැමති ආකාරයට ලෝකයේ වර්ග කරන්න යාමතුල ඔබේ සිත මෙසේ බෙදුනේ නැද්ද කියලා තේරුම් ගන්න වෙනවා. එතකොට මෙන්න මේ අරමුණු ගැනීමේදී මේ අරමුණට තමයි අපි කියන්නේ රූපය කියලා. රූපාරම්මණය, ශබ්දේදී ශබ්දාරම්මණය, ගන්ධේදී ගන්ධාරම්මණය, රසේදී රස ආරම්මණය අරමුණ. ඒ රූපේනේ අපි ඔය වේදනාවෙන් විඳින්නේ. සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන්. ශරීරයෙන් විඳිනව නෙමෙයිනේ. මනෝ ආරම්මණයක් ආවත් සිහිනෙන් හරි ඒ ආරම්මණය තමයි විඳින්නේ. ඒ විඳීමට තමයි වේදනා කියලා කියන්නේ. ඒ විඳින දේ තමයි කැමති හෝ අකමැති වශයෙන් සංඥාවකින් හඳුනා ගන්න ලබන්නේ. ඒ ඇලීමට හෝ ගැටීමට අදාළව තමයි ඊට පස්සේ දෙන සංඛාරයන් හටගන්නේ. මේ ඇතිවි නැති වෙන එක නෙමෙයි අපි කතා කරන්නේ. ඒක බල්ල අල්ලා ගන්න කැමැතිය පස්සේ බෙදන්ත යාමතුල සිදෙන දෙයක්. දැන් මේ රූපය බෙදා ගන්නට යාමතුල රූපාරම්මණය, සද්දාරම්මණය, ඊට අදාළ වේදනා, සංඥා, සංකාර, ස්කන්ධ 15

කුඩා දරුවාට දුකක් නොවූ වේ ලොකු ප්‍රතග්ජනයාට දුකක් වන්නේ කෙසේද? බුදුන් රහතුන්ට දුකක් නොවූ තැන අන්නාට දුකක් වන්නේ කෙසේද? ඒක හොයාගන්න වෙනවා. අන මෙතෙන්දී අපිට තේරුම් ගන්න වෙනවා මේ අරමුණු රසය විඳින්ට යාමේදී, අරමුණු රසය බාර ගන්නට යාමේදී, අරමුණු රසය වර්ග කරන්නට යාමේදී, අරමුණු රසය නිත්‍ය කරන්නට යාමේදී අපි එකට ගනිමුකෝ චක්කු සම්පස්සේ කියන තැනින් ස්පර්ශ වෙනවා අරමුණ කියලා. ඉතින් අරමුණ දැන් ඉතින් සැපෝ දුක්ඛෝ උපේක්ෂා වශයෙන් වේදනාවට හට ගන්නවානේ. අසෘතත් පුතක් ජනයි කියලා කියන්නේ හැම ස්කන්ධ ධර්මතාවයක් දන්නේ නැති නිසා ඒ අරමුණ, ඒ වේදනාව මම වාටපත් කරගන්නවා. ඒකට කියනවා වේදනාව අල්ලා ගන්නවායි කියලා. ඒක එතකොට මගේ වෙනවා. මගේ නම් ඒක මගේ ආත්මය වෙනවා. එතකොට ඇසෙන් නම් හම්බ වෙන රූපය, රූප ආරම්මණය පිළිබඳ වේදනාව, වේදනා තමයි මම මගේ ආත්මය වෙන්නේ. එහෙම වෙනකොට තමයි කියන්නේ වේදනා පච්චයා තණ්හා කියලා. අන්න ඒ වේදනාවට අපි ඇලුම් කරනවා. ඇලෙනවා. තණ්හා පච්චයා උපාදාන. අන්න තණ්හා කළොතින් නවත්තන්න පුළුවන් කමක් නැහැ උපාදාන. උපාදාන කියලා කියන්නේම නොසන නැසන ආකාරයට හරි අල්ලගන්නවයි කියන එක තමයි. උපාදාන උනෝතින් නවත්තන්න පුළුවන් කමක් නැහැ. භව හේවත් කර්ම භව උත්පත්ති බව ලබා දීමට අවශ්‍ය හේතුව තමන් තුළ ඉතුරු වීම. අන්න මෙන්න මෙහෙම අප මේ අරුමු රසයේ විඳලා යලිත් ගැටෙන්නට ඇතනම් විඳින්නට ඇතනම් ආදී වශයෙන් ඉතුරු කිරීමක් අපාතින් නොදැන සිදු වෙනවා. තියපු තැනක් හොයන්න බැරි වුණාට මෙන්න මෙසේ තබන එකට තමයි කියන්නේ තණ්හානුසය කියලා. එවම්පි තණ්හානුසය අනුහතේ නිබ්බන්තති දුක්ඛ විදම් පුනප්පුනං. අන්න ඒ වගේ මේ තණ්හා අනුසය ඇති විට නැවත නැවතත් ඒ අනුසය නිසා දුක හට ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම වල වික්ෂ සූත්‍රවල පවතින්නේ අරමුණු රසයේ විඳලා අනුසේති අනුමීයති. රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස ආදි වශයෙන් ඒ අරමුණ මනිනවද? ලොකු කුඩා උසස් පහත් ආදි වශයෙන් කැමැති අකමැති වශයෙන් ඒ මැනීම තුළ තමයි මේ යලි හට ගැනීමට අවශ්‍ය හේතුන් අවකාශ වීම සිදුවන්නේ. අනුස්සේති කියන්නේ ඒකයි. අනුස්සේ එකට අපි තණ්හානුසය කියලා කියනවා. තවත් පැත්තකින් කතා කරනවා සංඛාර කියලා කියන්නේ ඔකට සංඛාර කියන එකේ තේරුම දැන් විඳපු දේ හා සමානවම දෙයක් හටගන්නට හැකි ආකාරයට අවශ්‍ය මූලික හේතුවක් සිත තුළ සැඟවීම කියලා. අනුසේති. අපි ඉගෙන ගන්න ඕන මෙන්න මේ අනුසේති කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව. මේ තේරුම් ගන්න නැතුව මොනතරම් බණ ඇහුවත්, මේ තේරුම් ගන්න නැතුව මොනතරම් භාවනා කරන්න ගියත් කරන භාවනාව මොකද්ද කියලා දන්නේ නැහැ. ඇහුවත් කියයි හිතේක කරගන්න භාවනා කරනවා කියලා. ඇහුවත් කියාවි රුධිර පීඩනය අඩු කරගන්න භාවනා කරනවා කියලා. ඇහුවත් කියාවි රිලේවල සීනි අඩු කරගන්න භාවනා කරනවා. ඔව් එහෙම සිත සංසුන් කර ගැනීම තුළ ඒබඳු අතුරුඵල ඇතිවිය හැකි. විශේෂයෙන් බටහිර ලෝකයාද ආනාපාන සතිය ගැඹුරට නොගියත් ආනාපාන සතිය වැඩිම තුළ එහෙම කාය සැහැල් වෙනවායි කියන එක පිළිගන්නවා. උන්නේට කැමති හරියට කියලා අපි අහලක් තියෙනවා. නමුත් අපට දැනගන්න අවශ්‍ය කාරණාව මේ අනුසේති කියන ක්‍රියාවලිය සිදුවෙන්නේ කොහොමද? ඒක පාලි භාෂාවෙන් අනුසේති කියලා කියන්නේ. අපි දෛනික ක්‍රියාවලියකින් උදාහරණයක් කරන් බලමු. ඔබට යමෙක් දොස් පැවරුව විට ඔබේ සුලඟේ ගියාසේ නොසලකා නොහැරියොත්, ශබ්දේ ඉවරුණයි කර නොසලකා නොහැරියොත්, ඔබට එයින් සිදුවුනේ අපහාසයක් මදිකමක් යයි බාරගත්තොත්, එතකොට ඔබ ඒක අල්ලා ගත්තා වෙනවනේ. ඒ බාර ගැනීම තුළ ඔබ ඒ පුද්ගලයාට ප්‍රතික්‍රියා දක්වන්නට යනවා නේද? වචනෙන් හෝ උසාවියාමෙන් හෝ තවත් වෙනත් අවස්ථාවක් ආපුහම ප්‍රතික්‍රියා දක්වන්න. කොකාටත් වාරයක්, අන්තිත්‍යයටත් වාරයක් වගේ. මට බැන්නොත් මාත් බයිනවා. මට ගැහුවොත් මාත් ගහනවා. ඔය බොහෝ දරුවන්ගෙන් අහපුහම එහෙම අපට දෙන උත්තරය. අන්න එහෙම මටයයි බාරගත්තෝතින් ඒ පුද්ගලයාට යමක් කරන්න අවශ්‍ය ඕනෑකමක් අප සිත තුළ නිරන්තරයෙන් සංගවනු ලබනවා. මෙන්න මෙසේ තැබීම සිදුවන්නේ වේදනාවට තණ්හාවට අල්ලා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන්. මෙන්න මෙසේ තැබීම තමයි අසුතත් පුතග්ජනයා විසින් නැවත හට ගැනීමට තබන මූලික හේතුව. එතකොට බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීමේ සඳහන් වෙනවා එතන තණ්හා අනුසය වශයෙන් ඒ ඒ පුද්ගලයාට අදාළව යම් ආකාරයකට මේ තමන්ට පෞද්ගලිකව යලි හට ගැනීමට හැකිවන ආකාරයට මේ ඉතුරුවන හේතු. දැන් අර මෞකසෙන් නිපදීම සිදුවන්නේත් ඔය නිසාමයි. දැනුත් යම් තරහක් තැබුවොත් යලි හට ගැනීම සිදුවන්නේ තැබූ නිසා. මේ යලි හට ගැනීම පුනබ්භව කියන එක නැවත වීම කියලානේ කියන්නේ. ඒ නැවත වීම ජීවිත අවසානයේ නොතේරුණාට දැන් ජීවිතය තුන බලන්නකෝ. තරහක් ලෝභයක් වෛරයක් ආදී දේවල් ඉවරණ කර තිබ්බොත් කාල වේලාව ආපු දවසට ඒක මතු වෙලා එනවා. එතකොට ඒ මතු වෙන්නේ තිබ්බ නිසා නේද? එතකොට මේ තැබීම කවුද කරන්නේ? මේ තැබීම කරන පුද්ගලයාට කියනවා අසුතප් පුතග්ජනයයි කියලා. තැබීම කරන පුද්ගලයාට කියනවා පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ හට ගැනීම නොදන්නා කෙනයි කියලා. තැබීම කරන පුද්ගලයාට කියනවා මේ හැම දෙයක්ම කැමැති අකමැති වශයෙන් මමකට මගේකට මගේ ආත්මකට දන්නා කෙනයි කියලා. එතකොට තේරුම් ගන්න ඕන කාරණාව එහෙම තැබුවහම ඒ තබන කාරණයට තමයි හේතුව කියන්නේ. තේසං හේතුං තථාගතෝ ආහ පංච උපාදානස්කන්ධය හට ගැනීමට හේතුව තණ්හා අනුසය බව බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාළසේක. අන්න තේසං හේතුං. දැන් එතකොට හේතු කවුද හදාන තියෙන්නේ? පෞද්ගලික එක එක්කෙනා තම තමන්ට කැමති අකමැති පරිදි. කොහෙද මේක තියෙන්නේ? තියෙන තැනක් හොයාගන්න විදිහකුත් නැහැ. නමුත් නැත්තෙත් නැහැ. මේ පිළිබඳව අපි පුංචි දෙයක් කතා කරමු. ඔය අපේ ළමා කාලයෙන් පසු තරුණ කාලයේදී පරිහරණය කළ ග්‍රන්ථ අතර විවිධ ග්‍රන්ථ පරිහරණය කළ විවිධ ආගම්වල ජපන් සෙන් කතත් අපේ හිතට එකතු වෙලා තිබෙනවා. ඒවායේ තියෙනවා හරියට උදාහරණ. බලන්න එක මහාචාර්යවරයෙක් ධර්මයේ ඉගෙන ගන්න තාවයි කියලා තියෙනවා ගුරුවරයෙක් ළඟට. එහෙනම් අපි තේ ටිකක් පීලා ඉමු කියලා දැන් තේ හදනවා. දැන් තේ හදනකොට තේ හදන තේ කෝප්පේ වක් කරන ගමන් තේ හදනවා. දැන් තේ කෝප්පේ උතුරලා යනවා. ගුරුවරයා මහාචාර්යතුමායි දැන් කියනවා ඔන්න ඔය තේ කෝප්පේ උතුරලා යනවායි කියලා. ගුරුවරයා කියනවා මෙන්න මේ තේ කෝප්පේ උතුරලා යන වගේ තමයි ඔබේ ඔළුවත්. ඔබම හුඟාවක් මතිමතාන්තර ගොඩක් ඔළුවේ තියාගෙන ඇවිදින් තමයි මගෙන් භාවනාව චාරන්නේ. උතුරලා යනවා කියන උනාට වැඩි කියන එකනේ. ඕවත් එක්කලා භාවනා කරන්න පුළුවන් කමක් නැහැ. මේ කෝප්පේ උතුරලා යන වගේ උතුරලා යන ඕක පැත්තකින් තියලා. අන්න ඒ වගේ මෙතන තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. වයස්ගත වීමත් සමග, ධනවත් වීමත් සමග, උගත් වීමත් සමග, නූගත් වීමත් සමග සහ හොරෙක් වීමත් සමග ආදී වශයෙන් කොයි පැත්තට හරි යාම තුළ මේ අල්ලා ගැනීම ස්වභාවය එකේ සිට බුදුන් වහන්සේ වදාළ ආකාරය නම් 100 දක්වා සමහර ලක්ෂය දක්වා විය හැකි ඉතුරු වෙනවා. අන්න මේ විදිහට අපි විසින් කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස මේ දුක් සමෝහය හට ගන්න අවශ්‍ය හේතුව අප හිතේ හදාගෙන තියෙන්නේ. ඒත් අවාසනාවකට ලෝකෙ කෙනෙක් මේ වගේ දුකටපත් වුණාම දොස් පවරන්නේ ලෝකෙට. ගින්නට, අවුවට, වැස්සට, දේශපාලනඥයින්ට, මවට, පියාට, බාහිර හමු වෙන ආරම්මණයට ආදී වශයෙන් තමා දුකටපත් වීමේ වරද සමාජයට පැටවීම තමයි 100%ක්ම පුදුන් සමාජය කරන්නේ. ඇයි? ඒ දුකට හේතුව නොදන්නා බැවින්. එහෙනම් මේ දුක්ඛ සත්‍යයෙන් කතා කරන්නේ සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ. සමුදය සත්‍යයෙන් කතා කරන්නේ පංච උපාදානස්කන්ධය හටගන්න හේතුව ප්‍රසාදයේ ගෝචර රූපේ ආලෝකයේ මානසිකාරය නොව ඊට අදාළ යම් වෙන් කිරීමක්, වගකීමක්, ඇලීමක්, ගැටීමක්, බැඳීමක් මින් පෙර ඔබ විඳ අවස්ථාස කොට ඇති බැවින් ඔබ සතුව පවතිනවා තණ්හානුසය කියලා කොටස. දැන් මේ ඇතිතුරු නිබ්බන්තති දුක්ඛ ඉදං පුනක් පුනක්. එතකොට අපි මේ මොහොතේන් පසුව ස්කන්ධ පංචකය පංච උපාදානස්කන්ධ නැවත හට ගන්නවා නම් හෝ මරණයෙන් මතු නැවත පංච උපාදානස්කන්ධ හට ගන්නවා නම් හෝ ඒ හටගන්නේ මේ ආරම්මණයන් විඳින්ට ගොස් එය මම කොට මගේ කොට මගේ ආත්ම කොට සහ හෙවත් නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමෙන් බැඳුනා වූ වරද හේතු කොටගෙනයි. මේ වරද තුල තමයි අපි ඊට පස්සේ කාම ලෝකයේ තුල සැප තියෙනවායි කියලා බහුතරයක් කාමසුකල්ලි කාන යෝගයට කාලයේ ධනය සමය 100%ක් කැප කරමින් ජීවිතය තුල සැප ගවේෂණය කරන්නේ. එහෙම එකලා ඉඳලා ඉවර කරන්ට බැරි බව දැනගත්ත පිරිසක් තමයි මේ බුදුන් වහන්සේ 15 වී කොණ්ණඤ්ඤ තවුසාට දෙසූ දහම අසන්ත දෙසන්ත පෙර සත්‍ය ගවේෂණයට වනාන්තර ගත වී ගොස් මේ මම වැඩෙන එක වෙනුවට මමත්වය සොයන්න බැරි ආකාරයට සැඟවෙන අත්කලමතාන යෝගයේ ගියේ. මේ දෙකේදිම තේරුම් ගන්න මමත්වය වැඩෙනවා මමත්වය සැඟවෙනවා මමත්වය හොයාගත් අය නෑ මේ දෙකේ. අතකල මතාන යෝගීන් තුලත් නැහැ කාමසුකල්ලි කාන යෝගීන් තුලත් නැහැ. දැන් ඇසල මස දේශනේ මේ දෙක සඳහන් වන නිසා හැම වචනයක් කියවට කමකුත් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට සිදු වුණේ මේ මමත්වය සැඟවෙන මග අතහැර දැමීමට සහ මමත්වය වැඩෙන මග අතහැර ඒ දෙකට අතරින් පිහිටියා වූ මමත්වය දුර වෙන මගක් දේශනා කරන්න මජ්ක්‍ධිමා පාටිපදාය කියලා. මේක තේරුම් ගන්න වෙනවා. දැන් අපට තේසං හේතුම් තථාගතෝ ආහ මේ ලෝකේ ජීවත් වෙනකොට යම් කරුණක් ජරා ව්‍යාධි ශෝක මරණ නිසා අපට යම් ආකාරයේ දුකටපත් වෙන්න සිදු වෙනවා නම් එයට හේතුව බාහිර ලෝක ධර්මතා නොව තමන්ගේ සිත්හි ඊට අදාළ තණ්හානුසයක් පැවතීම බව. දුකට හේතුව තණ්හාව කියලා කතා කරනවා. දැන් තණ්හාව කියන එක ලියා ගන්න. තණ්හාව හටගන්නේ තණ්හානුසයෙන්. තණ්හා අනුසය ඉතුරු වෙන්නේ තණ්හාවෙන්. දැන් පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා තණ්හාවෙන් තමයි අනුසය ඉතුරු වෙන්නේ බව කියන එක. ඒ අනුසයෙන් තමයි යලිත් පංච පාදානස්කන්ධ හටගන්නේ. දැන් එතකොට තේරුම් ගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. අනුසය ඉතුරු වන්නේ කෙසේද? අනුසය කොහෙද තියෙන්නේ? අනුසය ඉතුරු වන්නේ කුමක් කිරීමෙන්ද? අනුසය ඉතුරු නොවනසේ නිම කරන්නේ කෙසේද? මෙන්න මේ කාරණා ටික තමයි අර අර සංජය පිරිවැජියාගේ දහමාසා යම් මගගොස් යම් නොනක් දිනු කරගෙන සිටි නිසා මේ අයට තේරෙන්න උදව් වුණේ. තව අතුරු කතාවක් එතන ඉදිරිපත් කරන්නම් මේ සමාජයට දැනගන්න. කෝලිත උපතිස්ස විරද්ද සමජ්ජ නම් වූ නාට්‍යයක් බලා ඊට කලකිරුණ කාම සුකල්ලි කානු යෝගීන් එයා තහර සත්‍තිගාවේශනේදී වුන්ගේ අත්කමතාන යෝගින් පිටුපස. එතකොට ඒ දෙපැත්තම ටිකක් පාවිච්චි කරලා තිබෙනවා. මේ ගාථාපදයේ අසා සෝවාන්න විට සංජය පිරිවැජියා මොන සිල්ද රකමින් හිටියේ? මොන පැවිද්දද හිටියේ? මොන උපසම්පදායද හිටියේ කියලා කරගන්න. එහෙම මොකක්වත් නැහැ. සාමාන්‍ය පුද්ගලයෙක් ටිකක් සත්‍ය හොයන්න කැමති. ඔහුට මේ දහම්පදයේ අසන්ත ලැබුණාම මාර්ගපරලා එහෙනම් දහම් පදේ නෙමේද මූලික වෙලා තිබෙන්නේ? දහම් පදේ තිබුණාට කෙනෙක් මෝඩ නම් ඒක අහන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් වෙන එකක් තියෙන්නේ. ඒ වගේ මේක නොකරන තැනට කරුණු ඉදිරිපත් කරන්න ඕන කෙනෙකුට පුළුවන්. නමුත් අපට අවශ්‍ය වෙලා තියෙන්නේ නොකරන තැනට ඉදිරිපත් කරන්න නෙමෙයි. මතක තියාගන්න ඒක. කෙරෙන්න පුළුවන් කොහොමද? නොකරන තැනට කරුණු ඉදිරිපත් කළ හැකි. මලිවේ මහරහතන් වහන්සේගෙන් පස්සේ රහතුන් නැහැ. මාර්ගඵලලාභීන් නැහැ. කියලා ඔන්න සමාජයේ තියෙන එහෙම මේ මතයක් අදහසක්. ත්‍රිපිටකයේ පවතින යෝධම්මම් පස්සේ සෝමම් පස්සති කියන බුද්ධ වචනට වඩා එක ලොකුද? තේරුම් ගන්න. විනයෝ නාම සාසනස්ස ආයු. සාසනයේ ආයස විනයයි. ඒක අරට වඩා ලොකු, ඒකද ලොකු අරකද ලොකු? ඓතිහාසික පදනමක් නැති ඓතිහාසික වශයෙන් නොලියුණු ජන ප්‍රවාදයේ පවතින වදනක් අරගෙන අපි සමස්ත ජාතියක සමස්ත රටක සමස්ත ආගමක සමස්ත සත්‍ය ගවේෂී වර්ගයක ඉදිරි මඟ වසා දමනවාද? මේවයි මෝඩකම් කියලා කියන්නේ. ඒ නිසා මේ ගාථාවේ අර්ථය එදා පැහැදිලි වූසේ අද පැහැදිලි කරගත හැකිනම් එදා සිදු වූ දේ අදත් සිදුවේ හැකි කියන එක අමතක කරන්න එපා. දැන් එහෙමනම් අප තේරුම් ගත යුතු කාරණේ තමයි

එතකොට ඒකට කියනවා ලෝභ දේශ මොහ මූලයන් ප්‍රබල වෙනවායි කියලා. ප්‍රබල වෙන තරමට ඊට පස්සේ ආපහු එතනින් ඒ හේතුවෙන් හටගන්නා ස්කන්ධයන්ට පංච උපාදානස්කන්ධ කියලා කියනවා. ඒවෙන් තවදුරටත් පව සිද්ධුනා වැඩි. දැන් බුදුන් වහන්සේ ඊතරහතන් වහන්සේලා වැනි ආයත වචනයක් කතා කරනවා පුඤ්ඤ පාප පහින කියලා. පින්පව් දෙක අතහැර දැමුව. පින්පව් දෙක අතහැර දැමුව කියනකින් පෙන්වන්නේ සාර ධර්ම අතහැර දැමුව කියන එක නෙවෙයි බාහිර සමාජයේ ජීවත් වෙනකොට. මේ පින් හෝ පව් කියන දෙකම සිදුවෙන්න මූලය තමයි තණ්හා අනුසේහෙවත් අවිද්‍යාපත්‍ය සංඛාරා. අවිද්‍යාව තුලයි මේක පවතින්නේ. දැන් බුදුන් වහන්සේ මුල්ලුවදුරු නැති තාක්කල් ගහලිනනවා කියලා වදාරලා උන්වහන්සේ වදාරන්නේ මුල් ගලවන්න. තණ්හානුසේ ඇතිතුරු මේක හට ගන්නවා. කොහොමද තණ්හානුසේ ඉවර කරන්නේ? නොපෙනෙන දෙයක්, පේන්න නැති දෙයක් කොහොමද ඉවර කරන්නේ? අන්න ඒක තමයි තේරුම් ගන්න ඕන කාරණාව. මෙන්න මේ තණ්හානුසෙන් හට ගන්නා විට යලිත් තණ්හානුසේට හේතු ඉතුරු නොකර නිමා කරන්න පුළුවන් කොහොමද? එතකොට සිදුවෙන දෙයට කියනවා උපන්න කුසල දුරු වෙනවා. නූපන්න කුසල නූපදිනවා. තියෙන තැනින් හටගනීවි. ආපහු එතෙන්ට නොයා ඉවර කරන්නේ කොහොමද? මෙන්න මේ පංච උපාදානස්කන්ධ හටගන්නට හේතු වෙන තණ්හානුසයෙන් පංච උපාදානස්කන්ධ හටගන්නා විට ඒ පංච උපාදානස්කන්ධයේදී යලිත් තණ්හානුසය ශේෂ නොවි නිමාව දකින්න පුළුවන් වෙන ධර්මතාවය තමයි බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ. ඔබට දුකින් අත මිදෙන්න අවශ්‍ය නම් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ මේ සියලු සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන ධර්මය ඔබ සරණ කරගන්න කෙනෙක් බවට පත් වෙන්න වෙනවා. ඒකටයි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා කියලා කියන්නේ. තණ්හා අනුසය හටගන්න නැතුව නිමා කරන්නේ කොහොමද? හොඳයි, තණ්හා අනුසය හට ඉතුරු වෙමින් නිමා වුනේ කොහොමද? අන ලෝකයා ගිය පාර ඔවුන් මේ සංස්කාරයන් අල්ලගත්තා නිත්‍ය සුඛාත්ම වශයෙන්. ඒකට අපි කියනවා මමගේ ආත්ම. මම මගේ ආත්ම සංකල්පය තුළ ඉවර වෙනකොට ස්කන්ධ නැති වුණාට තණ්හානුසේ ඉතුරු වෙලයි නැති වෙන්නේ. ඒක තණ්හානුසේ ශේෂ වී නැති වෙනවා නම් ඒකට භාවනාව කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. කාමසුකල්ලිකානුයෝගය ආරමු රසයක් විඳීමේදී තණ්හානුසේට හේතු ඉතුරු කරනවත්නවා යලිත් විඳින්න හෝ ගැටෙන්නට ඇතනම්. අත්කලම තානියෝගය ධ්‍යාන ආරම්මණයන්ෙහිදී ඒක ඔහු දන්නේ ඒක ඒකට අවශ්‍ය තණ්හානසයක් තියෙනවායි කියලා. ඒකට කියන්නේ කාම තණ්හා කියලා. ඒකට කියන්නේ එක්ක භව තණ්හා නැත්නම් විභව තණ්හා. එතකොට මේ මාර්ග දෙකම පිළිබඳව බුදුරජාණන් වහන්සේ අසල පොරොවදා දේශනා කළේ කුමක්ද? හීනෝ ගම්මෝ පුදුජ්ජනිකෝ අනරිවණත් සංහිතෝ අත්කලම කාමස කල්ලිකානියෝග දුක්ඛෝ අනරිවාණත් සංගිතෝ අත්තකිලමතානියෝග දුක්ඛෝ. මේ දෙකේම අර තණ්හා අනුසේත පහර නොදින බැවින් සසරේ බැඳෙනවා. එක මේක මේකේ දුක විඳිනවා, අරකේ දුක යටපත් වෙනවා. මේකේ මමත්වේ වැඩෙනවා, අරකේ මමත්වේ සැඟ වෙනවා. ඇයි මෙහෙම වුනේ සමාජයේට? බුදුරෙක් ලොවට හෙලිකලා වූ ධහම තමයි මේ සඳහා උදව් කරගත හැක්කේ. බුදුරයාගේ වටිනාකම ඕනෝකයි. පළවෙනි වතාවට උන්වහන්සේ මේ හේලි කරගත්ත දෙවෙනි වතාවට ඒක කොණ්ණඤ්ඤ තවසර ලබා දුන්නා. මෙන්න මේ પરම්පරාව කියලා කියන්නේ මේ ධර්ම අවබෝධය Tamange ළඟ අතවැසියාට ශිෂ්‍යයාට ආදි වශයෙන් කෙනාට ලබා දෙන එක. පටියක් කර කරේ ගැට ගන්නවට විතර හරි පාඩම් කරනවට හරි නන් නෙවෙයි. මෙන්න මේක තමයි අපිට වටින්නේ මේ අකණ්ඩ වික්ෂු පරපරක් කියලා කියන්නේ. අවිච්ඡින්න කියලා කියන එකේ තේරුම නොකයි වෙන්න ඕන. කවදාවත් ඒක ලෝකෙන් තුරන් කරන්න නැතුව ඉස්සරහට දෙන්න ඕන. එතකොට පරපුරෙන් පරපුරට මිනිසුන් මිය ආවි. නමුත් බුදුන් වහන්සේ හෙලිකල සත්‍ය තවත් මෙබඳු මිනිසුන් සිටිනවා නම් තවත් අවුරුදු 10000 ලක්ෂ ගණනක් තියේවි. අපිට මේක අද සමාජයේ පිළිහෙන යනවා තව 50කින් ඉවරනවා කියලා අසුභවාදී හැඟීම් කියන්න හොය එක බහල වලල්ලා දාන්න නෙමෙයි යෝන කවුරු හරි. තව දුරටත් ඒ රැකගැනීම මිනිස් සමාජයට දුකින් මිදුන මඟ හෙලි කරන මේ දහම රැකගැනීමයි ඔබ අපේ උත්කම වන්නේ. එතන තිත තැබීම නෙවෙයි. ඒ නිසා තිත තැබීමේ ඉලක්කම් පිළිබඳ කිසිෙක් විශ්වාස තබන්න එපා. බුදුන් වහන්සේ වදාරන්නේ උන්වහන්සේ වදාළ ධර්ම විනය පවතිනවා නම්. මතක තියාගන්න ධර්ම විනය ලෝකේ රහතුන්ගෙන් ඉස් වෙන්නේ නැහැ. ඒ පිළිබඳ අපි තවත් දවසක කතා කරමු. ඒ නිසා මේ කාරණේදී දැන් අපිට මේ කරුණ පැහැදිලි කිරීමේ අවසන් තැනට එන්න වෙලා තියෙනවා. මහා ශ්‍රමණයා මොන වාදියෙක්ද? හේතු නිරෝධයෙන් දුක නැමැති ඵලය නිරෝධ කරන වාදියෙක්. එතකොට දුකට හේතුව පවතින්නේ ඔබේ තණ්හානුසය තුළ. දැන් වෙච්ච තණ්හානුසයම් තියෙන්න පුළුවන්. ඒක හොයන්න බැරි නිසා නැති කරන්න බෑ. තවදුරටත් එතන තියන්න නැත්නම් අන්න සීල සූත්‍රයෙන් ගන්න. සීලවතා කෝපනායස්මා සාරිපුත්ත කතමි ධම්මා යෝනිසෝ මනසිකාතබ්බාති. සීලවතා කෝපනායස්මා මහකොට්ටිත ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්ඡතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි බලං සච්චිකරේ යාති. වෙන කිසිම මාවතක් හොයන්න යන්න එපා. තණ්හා අනුසය ඉතුරු නොකර නිමා කරන්නට කොයියම්ම ක්‍රමකින් කරොත් පිටත්තරව එක්කෝ එක කාමසුකල්ලිකානයෝගට අයිති තණ්හානුසය වැඩෙනවා, අත්කල මතානයෝගට අයිති තණ්හානුසය මමත්‍ය සැඟ වෙනවා. ඒ නිසා තමයි බුදුවරු ලොවට හෙලිකර වදාළ ධර්මයේ අනිත්‍ය දුක්ඛානාත්ම කියලා කියන්නේ. අනිත්‍ය දුක්ඛානාත්ම වශයෙන් බැලීමේදී පමණයි තණ්හා අනුසය ශේෂ නොවි අනිත්‍ය වෙනවා කියන්නේ. අන්න ඒකයි. දැන් පෘථග්ජනය අනිත්‍යකට ගන්නවා. ඒකට කියනවා අල්ලා ගැනීම කියලා. අල්ලා ගන්න නැත්තේ නුවණින්. අරමුණ හටගත්තාම අල්ලා ගන්න නැත්තම් නැති වෙනවා. ඒ අල්ලා ගන්න නැත්නම් නැති වෙන එකට තමයි බුදුන් වහන්සේ වදාරන්නේ යදාය පඤ්ඤාය පස්සති යම් විටක නුවණින් දකිනවායි කියලා. එතකොට සිදුවෙන දේ තමයි එතන ඉවරනම් එතනින් කොටසක් තණ්හානුසයට යන්නේ. දැන් මේ පිළිබඳ උදාහරණේ පවතින්නේ දෙලංච පටිච්ච වට්ටිච්ච පටිච්ච තේලප්පජුම් තේලප්පදීපෝ ජායෙය. තෙලොයි වැටියයි පහනට දානවා නම් ඒකට ආහාර හම්බ වෙන හින්දා නිරන්තරයෙන් පහන දැල්වෙනවා. නමුත් තියෙන තෙල් සහ වැටිය තියද්දි නැවත තෙල් දාන්න නැත්නම් වැටියක් දාන්න නැත්නම් තියෙන ටිකෙන් ඇවිල්ලා ඉවර වෙනකොට ආයි කොහොමදපත් වෙන්නේ? අන්න ඒක තමයි තණ්හා අනුශේෂය කරනවා කියලා කියන්නේ. ඒක තමයි ආර්ය මාර්ගයකදී අසක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ බැමි තුනේදී මුල් තුන කැඩෙනවා. සයතනින් එහාට විදර්ශනාවේදී කාමරාග ව්‍යාපාද තුනී කරනවා, විනාශ කරනවා කියන්නේ මේ තණ්හානුසය තුනී කරන මාර්ගයට. තේරුම් ගන්න ඕන කාරණාව අන්නේ එකයි. එතකොට නූපන් අකුසල් නූපදිනවා. පංචපාදානස්කන්ධේ තණ්හානුසයෙන් හටගන්න විට පංචපාදානස්කන්ධය හටගන්නවා. සිහි වඩන කෙනාට පංචපාදානස්කන්ධය අනිත් දුක්ඛානාත්ම වෙනවා. එතකොට එතෙන් ඉතුරු වෙන්නේ තේ සංචයෝ නිරෝධෝ. මොන හේතුවද? තණ්හානුසය නැමැති හේතුව නිරදෝ කෙනාට මරුණහම දුකක් නෑ, මරුණහම නිවනක් ලැබෙනවා කියන එක නෙමෙයි මේ වදාරන්නේ. ජීවිතය තුළම තණ්හානුසය ඉවර කරගන්න පුළුවනි නම් එහෙනම් හටගනීවි ප්‍රසාදයන්ට ගැටෙන උට ස්කන්ධ පංචකය. අර අනිත් පෘථග්ජරයන්ට ඇති වෙන දැවිලි තැවිලි 11 ගින්නම ඔහුට නැතිව ජීවත් වෙන්න පුළුවන් වෙයි. අත්හදා බලන්න. අත්හදා බලන්න. තිලෝකර බුදු පියාණන් වහන්සේ වදාළ මේ දහම උපතිස්ස මහරහතන් වහන්සේ විසින් උපතිස්ස නෙමෙයි අපි කතා කරන්නේ සාරියුත් කෝලිත උපතිස්ස දෙදෙනාගෙන් උපතිස්සට දේශනා කර වදාළේ අස්සජී මහරහතන් වහන්සේ. අස්සජී මහරහතන් වහන්සේ කෙටියෙන් දේශනා කළ බණ. දැන් සංජයට තේරෙන්නට ඕන කාරණේ මොකක්ද? මම කොට ගන්නේ තණ්හානුසයෙන් එන එකේදී. මම කොට ගත්තොත් තණ්හානුසයට යනවා. වෙන මොනම ත්‍රික්ෂාපදයක්වත් ප්‍රතිපදාවක් අනුගමනය කරලා පුළුවන් කමක් නැහැ. ශීල වෘතවලට මේ තණ්හානුසය ඉතුරුන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. අද සමාජයේ පවතින ආකාරයට අජෞත ගෞත හිලෘත කියලා අපි ළඟ නැති ටිකක් කියන්න එපා. පුද්ගලින් වශයෙන් පුතක් ජන සමාජයේ ගතන ඕනෑම ශීල වෘතයකින් නිවන් ලැබේය කියලා විශ්වාස කරනවා නම් ශීල වෘත රකින්න එපා කියන්නේ නැහැ. මේකෙන් මට නිවන් ලැබේ කියලා හිතනවා නම් ඇයි තණ්හානුසය නතර කරන්න ශීල වෘතවලට බැහැ? ඒ නිසා ශීලබත පරාමාසයට අහු වෙනවා. එනිසා තමයි සජී උපතිස්ස පිරියජියාට ඔය මහානකමක් නැතුව, පැවිද්දක් නැතුව, උපසම්පදාවක් නැතුව, සිල් රැකිල්ලකුත් නැතුව කෙලින්ම දහම් පදය ඇසීම තුළින් මේ කාරණේ තේරුනේ. එදයින් පසුව එතුමන් නැත්තම් උන්වහන්සේ පැවිදි වෙලා ඉදිරි මාර්ගය යන්න ඇති. එතකොට කුමක නිරෝධයද? හේතු නිරෝධයෙන් දුක් නිරෝධය, ඵල නිරෝධය, තණ්හා අනුසය නිරෝධයෙන් පංච උපාදානස්කන්ධය හට ගැනීම නිරෝධ වෙනකොට හටගන්නේ ස්කන්ධ පහ. එනිසා තමයි සංකිට්ඨේන කියන වචනෙන් පෙන්වන්නේ. කෙටියෙන් කියනවා නම් මේ ලෝකෙ මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ ලෝකේ තියෙන ධර්මතා නොවි. ඔවුනොන් විසින් හදාගත්තා උපාදානයේත හේතු තණ්හානුසය මුල් කොටගෙන. තණ්හානුසය අම්මා තාත්තා ගුරුවරු කවුරුවත් හදලා දීපු එකක් නෙවෙයි. තමා විසින්ම මේ ලෝකෙට ඇලිලා ගැටිලා බැඳිලා කරගත්ත විශාල මෝඩකමක්. එනිසා තමයි ඒකට අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කියන්නේ. එනිසා තමයි ඒකට සබ්බේ පුතුක් ජනා උම්මත්තකා කියලා කියන්නේ.